You know, this month has been named the month of thanksgiving. මේ මාසය නම් කරලා තිබෙනවා ස්තුති දීමේ මාසය කියලා. We've come to the final lap of this year, the final month, and the Lord wants us to meditate on His goodness throughout this year. Amen. අවසාන මාසයට අපි පැමිණලා ඇත්තේ 2016 වසරේ දෙවියන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ යහපත්කම ගැන අපි මේ මාසය පුරාවට මෙනෙහි කිරීමයි. So I want you to take time to reflect on the year 2016. 2016 වසර ගැන ඔබ සිතන්න මෙනෙහි කරන්න. Whatever happened this year, how the Lord has been with you this year. Me avurudda puravata kumak siduwat obage jeevithe deviyan wahanse obat samaga sitapu aakarya. The Bible says in all things, in all circumstances give thanks. Bible e kiyana deyak thamai sielu karana tula stutivanta wanna. So whether it's big or small, we can still thank God for. Vishala deyak wenna puluwan, kuda deyak wenna puluwan, apata puluwan e siyalla tula unwahanseta stuti dennata. You know, there's a famous hymn that we used to sing those days. E kale api gayana karapu geethikawak thamai. It says count your blessings and name them one by one. Obage aashirwada oba ganan karanna ekin ek ewa nam karanna. I remember singing that from my very small age. Kuda kala sitama mama e geethikawa gayana karan. It's exhorting you to think on, meditate and reflect on what God has done. Deviyan wahanse kalaw karana pilibandawa menihi karanna stuti dennata. And that song says then you will know what the Lord has done. E sinduwe ita passe kena evita oba danaganna yanawa deviyan wahanse obage jeevithaye kala yathi. Many people are confused with what God has done. God has done so much, but still they are complaining and murmuring. Boho manushya viyavul vela tibenawa deviyan wahanse kara athi dewal pilibandawa deviyan wahanse boho dewal oun udesa karat oun massively dodamin sitinawa. Don't be in that group where you're complaining. Inne pa e wage massively dodamin sitina kanda. Be in the group that always wants to give thanks to God. Nirantarenma deviyan wahanseta stuti dena kandayame sitinna oba. You know, those who complain will never move forward in their lives. Jeevithe massively dodena aya kavadakwat oun idiriyata yanne neha ounge jeevithawala. And they be wondering, you know, why are others going forward and we are still here? Evita oun kalpana karavi kohomada annaya idiriyata yanne mama ekatana inne kiyala. Because you have stopped moving forward, that's why you see them others going forward. ඔබ ඉදිරියට යෑම වැළැක්විලා තිබෙනවා, ඒ නිසා තමයි ඔබ දකින්නේ අන්නය ඔබ පහු කරගෙන ඉදිරියට යනවා. But we don't have such people in our church. Ape sabave eveni aya neha. We all moving forward. Tell the next person I'm moving forward. Api siyala denama idiriyata yana sabawak. Say I'm moving forward. Kenata kiyanna oba mama idiriyata yanawa. And say I have a grateful heart. Mata stutivanta hadawatak tibenawa. Hallelujah. Hallelujah. You know, Christmas is just 2 weeks away. Natal thaw sati deka tin tamai tibenne. And it's already, you know, the Christmas feeling or sentiments are there. දැනටමත් අපේ නත්තල් හැංගීම් අපට දැනිලා තිබෙනවා. So this morning I'm going to my sermon title is called What did Jesus come to give us? යේසුස් වහන්සේ කුමන දේ අපට දෙන පිණිස පැමිණියේද? What did Jesus come to give us? යේසුස් වහන්සේ කුමන දේ අපට දෙන පිණිස පැමිණියේද? In other words, why did Jesus come? නැත්තම් වෙන ආකාරයකින් කියනවා නම් ඇයි යේසුස් වහන්සේ මේ ලෝකයට පැමිණියේ? You know, many people, even Christians, have not really understood why Jesus came and what he came to give us. බොහෝ කිතුනුවන් පවා තේරුම් අරගෙන නැහැ ඇයි යේසුස් වහන්සේ පැමිණියේ, කුමක් අපට දෙන පිණිසද උන්වහන්සේ පැමිණියේ? Many Christians they celebrate Christmas. බොහෝ කිතුනුවන් නත්තල සමරනවා. But they don't know why they celebrate Christmas. නමුත් ඔවුන් දන්නේ ඇයි නත්තල් සමරන්නේ කියලා. So as we prepare for Christmas, නත්තලට අපි සූදානම් වෙන අතර, it's good to read the Bible and the biblical accounts of the birth of Jesus Christ. ඉතා වැදගත් කාරණාවක් තමයි අපි බයිබලය කියවලා ඒ බයිබලයට අනුකූලව තේරුම් ගැනීම ඇයි අපි නත්තල් සමරිය යුත්තේ කියලා. You know, study the scriptures. If you read the book of Matthew, the first few chapters, and then Luke, the first few chapters, you read the Christmas story. ඔබ දේව වචනය අධ්‍යයනය කරන්න එය ඉතාමත්ම වැදගත් මැතිව් පොතේ ලූක් පොතේ ඒ පළවෙනි පරිච්ඡේද කිහිපය ඔබ කියවුවොත් ඔබට දැනගන්න පුළුවන් වෙයි නත්තල් කතන්දරය. Don't assume that what you have heard is the truth. ඔබ නිකම්ම නිකං හිතන්න එපා මම කලින් අතීතයේ අහලා තිබෙන දේ සත්‍යයි කියලා. There are beautiful things in the Bible when you read it, you can even enter into those scenes. And be a part and experience that wonderful first Christmas. දේව වචනේ ඉතාමත්ම අලංකාර කතන්දර තිබෙනවා අපිට දේව වචනේ කියවනකොට ඔබ ඒ දේ අධ්‍යයනය කරා නම් ඔබට පුළුවන් වෙයි හැකියාව ලැබේවි ඒ කතන්දර වලට ඇතුල් වෙලා ඒ ප්‍රථම නත්තල සිදුවන සිදුවෙච්ච ආකාරය භුක්ති විඳින්න පුළුවන්. For example, උදාහරණයක් ලෙස many people think that the three wise men came on the same night that the shepherds came into the stable. E boho aya sitena deyak tamai divasimaru paminiya vita rajathun kattuwa kiyala kiyanne that boho dena hitenawa me peradiga pradeshayen aapu me gnanavanta manushyan paminiyet yesus wahanse ipadichcha raatriye එම නැත්තං ඒ ගවණලට ආවයි කියලා අපි දකිනවා නේද ගවලෙන්ට ඇවිල්ලා පොඩි ළමයි රජුන් වගේ ඇඳගෙන තෑගි දෙනවා but when you look at the bible that's not the story අපි බයිබලයේ දෙස බැලුවහම ඒක නෙමෙයි කතන්දරේ so I want you to go I'm just whetting your appetite go home and read what it says එමනිසා මම ඔබට ධෛර්යමත් කරනවා ගෙදර ගිහිල්ලා ඇත්ත වශයෙන්ම වචනය කියන ඇත්කියා ඇති දේ ඔබ අධ්‍යයනය කරන්න in luke chapter 2 verse 10 Luke pote devana parichede dahavana pade we see here the angel of the lord speaking to the shepherds deva duthayan ounta katha karanawa enderukwarunta he said fear not behold I bring you good tidings of great joy which shall be for all people baya novella balava mulu senagata mahat pritiya upadavana yahapat aranchi numbalata genimi Now if you meditate on this just one verse me ek bible padaya pamanak oba menhi karana there's so much for you to receive into your spirit obage aathmayata laba ganna boho de thibenawa it says there the angel said unto them fear not devadutaya ounta katha kota kiwa baya novella now that's so important for us to understand why did the angel say fear not මේ ඊට වැදගත් කාරණාවක් අපි තේරුම් ගන්න ඇයි දේව දූතයා කිව්වේ බය වෙන්න එපා කියලා because for you to believe you have to fear not ඔබ විශ්වාස කරන්න නම් ඔබට බිය වෙන්න බෑ many times the obstacle to believe is fear බොහෝ අවස්ථාවල විශ්වාස කරන්න තිබෙන බාධාව තමයි බිය and it says and he said behold I bring good tidings of great joy බලව මුළු සෙනගට මහත් ප්‍රීතිය උපදවන යහපත් ආරංචියක් නුඹලාට ගෙනෙමි. Notice it says good tidings. Good tidings means good news. මෙතන කියනවා සුබ යහපත් ආරංචියක් ගෙනෙනවා කියලා. Good tidings of great joy. ඒ ප්‍රීතිය උපදවන ආරංචියක්. This was not just ordinary news. මෙය සාමාන්‍ය ප්‍රවෘත්තියක් නෙවෙයි. This is a message of great joy. ඒ පණිවිඩය ප්‍රීතිය උපදවන පණිවිඩය. So the message of Jesus Christ is a message of great joy. That joy that comes from within you. Jesus Christ වහන්සේගේ පණිවිඩය කරන කොටගෙන අපගේ ඇතුළතින් ප්‍රීතිය උපදවනමමයි. It is a joy of the Holy Spirit. යේසුදාත්මයන් වහන්සේගේ ප්‍රීතියයි. You know many people want to enjoy Christmas but it is not the joy of the Spirit. It is outward joy which fades away very quickly. බොහෝ අය නත්තල් සැමරීම කරන කොටගෙන ප්‍රීති වෙන්න උත්සාහ කරනවා. නමුත් මම කියනවා එය පිටස්තර ප්‍රීතියක් පමණයි. ඒ ඊට ඉක්මනින් අපෙන් නැති වෙලා යන්න පුළුවන්. Which shall be for all people. මෙතන කියනවා මෙය සියලු මිනිසයා උදෙසායි. So Jesus came for all the world. He didn't come just for Christians. දේශස් වහන්සේ පැමිණියේ මුළු ලෝකයා උදෙසායි කිතුනුවන් උදෙසා පමණක් නොවේ. He He came to give joy to the whole world. Hallelujah. Hallelujah. Hallelujah. So he didn't come to give us a religion. උන්වහන්සේ පැමිණියේ ආගමක් දෙන්න නෙවෙයි. Why did Jesus come? ඇයි යේසුස් වහන්සේ පැමිණියේ? You know, many people think he came to give a good religion. බොහෝ අය හිතන දෙයක් තමයි යේසුස් වහන්සේ මේ ලෝකයට ආවේ අපිට හොඳ ආගමක් දෙන්නට කියලා. He came to start Christianity. කිතුණු දහම පටන් ගන්නට පැමිණියා කියලා බොහෝ අය හිතනවා. But that's not true. නමුත් එය සත්‍ය නොවේ. He did not come to bring another religion. උන්වහන්සේ පැමිණියේ නැහැ තවත් ආගමක් අපට ගෙනෙන්න. Jesus is not another religious leader. යේසුස් වහන්සේ තවත් ආගමික නායකයෙක් නෙවෙයි. He was not just a great teacher. උන්වහන්සේ උතුම් ගුරුවරයෙක් නෙවෙයි He was even more than a prophet. උන්වහන්සේ ප්‍රොපේතමයකට වඩා වැඩි කෙනෙක්. So many Christians, even the church, have not understood why Jesus really came. බොහෝ කිතුණුවන් සභාව පවා නිසියාකාරයෙන් වටහාගෙන නැහැ යේසුස් වහන්සේ ඇයි මේ ලෝකයට පැමිණියේ කියලා. The world cannot know him. But the world thinks Christmas is about Santa Claus. මේ ලෝකයට උන්වහන්සේව තේරුම් ගන්න බෑ. ලෝකය හිතන්නේ නත්තල් කියන්නේ Santa Claus කියලා. Hallelujah. නත්තල් සීයා කියලා. You know, some Christians, they say, සමහර කිතුණුවන් කියනවා Jesus came to die for us. යේසුස් වහන්සේ පැමිණියා අපි වෙනුවෙන් කුරුසපත් වෙන්න මැරෙන්න කියලා. But that is not the total picture. He did not only die for us. මේක නෙවෙයි මුළු පින්තූරේ උන්වහන්සේ අපිට මැරුණ පමණක් නෙවෙයි. He rose from the dead and he lives forevermore. Hallelujah. මරණේ නැගිට්ටා උන්වහන්සේ සදා කාලෙටම ජීවත් වෙනවා. You know, some others say Jesus came to forgive our sins. සමහර අය කියනවා යේසුස් වහන්සේ පැමිණි අපේ පාපයට සමාව දෙන්න කියලා. That is true. ඒ ඇත්ත. But that was not the reason why Jesus came. නමුත් ඒක නෙවෙයි හේතුව උන්වහන්සේගේ පැමිණීමට. It was the means to an end. උන්වහන්සේ පැමිණියේ මාර්ගයක් පාදා දෙන්නයි යම් අරමුණක් කෙරෙහි. Some others say, well, Jesus came so that we could go to heaven. We could have a, you know, ticket to heaven. සමහරෙක් තවත් සමහරෙක් කියනවා යේසුස් වහන්සේ පැමිණියේ අපට ස්වර්ගයට යන්න ටිකට් පතක් ලැබෙන පිණිසයි කියලා. It is true, but it was the result of why Jesus came. ඒක ඇත්ත තමයි. නමුත් එය ප්‍රතිඵලයයි යේසුස් වහන්සේගේ පැමිණීම කරන කොට. He came for more than to take us to heaven. උන්වහන්සේ පැමිණියේ අපිව ස්වර්ගයට ගෙන යාමට වඩා උතුම් දෙයක් උදෙසා. Some others say Jesus came to save us. තවත් සමහරෙක් කියනවා උන්වහන්සේ පැමිණියේ අපිට ගැලවීම දෙන්න කියලා. But if you ask them, save us from what? නමුත් අපි ඇහුවොත් ඒ අයගෙන් අපෙන් මොන වගෙන් අපිව ගලවන්නද කියලා? Many people cannot explain. බොහෝ අයට මේ දේ විග්‍රහ කරන්නට බැහැ. This morning we're going to look at a scripture which Jesus himself says why he came. අපි අද දවසේ බයිබල් පදයක් බලන්න යනවා. යේසුස් වහන්සේම විග්‍රහ කරනවා ඇයි උන්වහන්සේ මේ ලෝකයට පැමිණියේ කියලා. And I believe the Holy Spirit is going to open your heart for you to see some things that you never seen before. මම විශ්වාස කරනවා මේ උදෑසන ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබගේ හදවත විවර කරන්න යනවා. ඔබ ඔබගේ ජීවිතේ කවදාක්වත් නොදැක්ක දෙයක් දකින්නට. So that this Christmas will be such a meaningful Christmas for you. මේ නත්තල ඔබට මහත් අරුතක් ඇති නත්තලක් වන පිණිස. Are you ready for that? ඔබ ඒ දේ ලබන්න සූදානම්ද සබාව? Father, in the name of the Lord Jesus, we thank you for the word that is coming into our spirits this morning. පියාණනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ පැමිණෙන ඒ වචනය ගැන ස්තුතියි. We welcome your word this morning. අපි ඔබ වහන්සේගේ වචනය පිළිගන්නවා ස්වාමී. In Jesus name. යේසුස් වහන්සේගේ නාමයෙන්. In John chapter 10 verse 10. යොහන් පොතේ 10 වන පරිච්ඡේදයේ 10 වන පදේ. Jesus says. යේසුස් වහන්සේ කියනවා. The thief cometh not but to steal and to kill and to destroy. සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණක්ය. I am come that they might have life and they might have it more abundantly. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්ය. So he's saying I am come that they might have life. උන්වහන්සේ කියනවා මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසය. Jesus is speaking about us, about you, why he came. යේසුස් වහන්සේ කතා කරන්නේ ඔබ ගැන. And it's saying that you may, that they may have life and they may have it more abundantly. ඔබ ජීවනය ලබන පිණිසත් එම ජීවනය අධික ලෙස ලබන පිණිසත්. Now when the translators translated that word abundantly or life more more life අධික ලෙස කියන වචනය ඒ පරිවර්තකයන් පරිවර්තනය කළ විට they were struggling to find a right word because the Greek word used there was so big. එතන පාවිච්චි කර ඇති ග්‍රීක වචනය ඉතා විශාල අරුතක් ඇති වචනයක් නිසා ඔවුන් පොරබැද්දා නිවැරදි වචනයක් එයට ලබා දීම. So they called it more abundant or more life. එතන එම නිසා ඔවුන් කිව්වා ජීවනය අධික ලෙස දෙන්න කියලා. So a person looking at that would think this means that I can have a better life. I can have a more life than ordinary people. I can have something more. ඒක නිසා මිනිස්යන් මේ බයිබල් පදය කියවනකොට ඔවුන්ට ඒත්තු ගන්න පුළුවන් දේ තමයි ඒ කියන්නේ මම කිතුණුවෙක් වුණාම මම සාමාන්‍ය අයට වඩා ජීවනයක් ලබන බව. So Jesus came to bless me. That's fine. යේසුස් වහන්සේ පැමිණියේ මට ආශිර්වාද දෙන්න. But the real meaning there නමුත් මේකේ සැබෑ අර්ථ තමයි is complete life that is complete life that is has the fullness of potential. සම්පූර්ණත්වය ඇති ජීවනයක් ලබා දෙන්නටයි. And the word used there in the Greek language is the word zoe. Zoe කියන ග්‍රීක වචනේ තමයි එතන පාවිච්චි වෙන්නේ. And the word zoe means the life of God. Zoe කියන එකෙන් අර්ථවත් වන්නේ දෙවියන් වහන්සේගේම ජීවනයයි. It is different to human life. මනුෂ්‍ය ජීවිතයෙන් එය වෙනස්. The human life, the Greek word for human life is psuche. මනුෂ්‍ය ජීවිතයට තිබෙන ග්‍රීක පදය තමයි zoukē. But the life that Jesus came to give, යේසුස් වහන්සේ පැමිණිය ජීවනය අපට දෙන්නට, it is the very life of God. එම ජීවනය දෙවියන් වහන්සේගේම ජීවනයයි. It is a different kind, a different class of life. වෙනත් මට්ටමක ජීවිතයක්. So if you do not have the spiritual understanding why Jesus came, යේසුස් වහන්සේ මේ ලෝකයට පැමිණීමේ ආත්මික එළිදරව් වීම අපට නැත්තම් if you have not understood the spiritual understanding of what the life of God means දෙවියන් වහන්සේගේ ජීවනය කියන එකේ අර්ථය ආත්මික තේරුම් ගැනීම ඔබට නැත්තම් we will live far lower than what Jesus really came for to give us අපි ජීවත් වෙන අපගේ ජීවිතය යේසුස් වහන්සේ මේ ලෝකයට පැමිණලා අපට ලබා දෙන්න හදන ජීවිතයට වඩා පහත් මට්ටමක අපි ජීවත් වෙනවා. Jesus the son of God did not come to this world for nothing. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේම පුත්‍රයා මේ ලෝකයට පැමිණියේ නිකම්ම නිකන් නෙවෙයි. But we need to understand why he came. අපි තේරුම් ගත යුතුයි උන්වහන්සේ මේ ලෝකයට පැමිණියේ ඇයි කියලා. You cannot live beyond your understanding of spiritual truth. ආත්මික සත්‍යතාවය එළිදරව්වට වඩා ඔබෙන් අපට ජීවත් වෙන්න බෑ. Spiritual truth is the most important thing in this world. මේ ලෝකයේ ඉතා වැදගත්ම කාරණාවන් තමයි අපි දන්න අපගේ ආත්මික සත්‍යතාවයන්. How much knowledge you have in your spirit today? අද දවසේ ඔබගේ ආත්මේ කොපමණ දැනුමක් ඔබට තිබෙනවද? Is what determines the quality of life you will enjoy today. ඒ අනුව තමයි ඔබගේ ජීවිතයේ අද දවසේ ගුණාත්මකභාවය තීරණය වන්නේ. Let me repeat that. How much knowledge you have in your spirit today? අද දවසේ ඔබගේ ආත්මයේ කොතරම් දැනුම තිබෙනවද? Is the quality of life you will enjoy today. ඒ අනුව තමයි තීරණය වන්නේ අද දවසේ ඔබගේ ජීවිතයේ ඔබ භුක්ති විඳින ඒ ගුණාත්මකභාවය. You know, knowledge is power. දැනුම කියලා කියන්නේ බලය. For example, උදාහරණයක් ලෙස many years ago, අවුරුදු ගණනාවකට පෙර there were sicknesses like malaria. මැලේරියා වගේ රෝග තිබුණා. Even in Sri Lanka some time ago the sickness called dengue fever. ලංකාවෙත් අවුරුදු ගණනකට කලින් ඩෙන්ගු වුණ හැදුනහම people thought there was no hope that person is going to die. කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ ඩෙන්ගු හැදුනා නම් මැරෙනවා කියලා තමයි හිතුවේ. But when knowledge came නමුත් දැනුම පැමිණියහම malaria fell malariaට නැතිව යන්න සිද්ධ වුණා malaria died නැති වෙන්න සිද්ධ වුණා පහ වෙන්න even dengue today is not a life threatening sickness dengue රෝගය පවා අද දවසේ ඒ ජීවිතය මරණය සිදුවෙනවා කියලා කියන්නේ නැහැ what happened කුමක්ද වෙන්නේ the knowledge that human beings have acquired. මනුෂ්‍යයන් ලබා ඇති දැනුම නිසා ඒවෙන් ජය අරගෙන තිබෙනවා. And how much more is the knowledge of God? දෙවියන් වහන්සේගේ දැනුම අපි ලැබුවා නම් ඒ කොතරම් දුරට අපිට ජය ගන්න පුළුවන්ද? And the knowledge of God comes from the word of God. Hallelujah. දෙවියන් වහන්සේ පිළිබඳ දැනුම පැමිණෙන්නේ දෙවියන් වහන්සේගේ වචනයෙන්මයි. In Psalm 107 verse 19 and 20, we'll look at it. ගීතාවලිය 107 19 සහ 20 වෙනි. Are you with me this morning? ඔබ මා සමගද මේ උදෑසන? I'm getting warmed up still. And you keep listening because today what God is going to give is significant. ඉතා විශේෂ දෙයක් දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් අද දවසේ සූදානම් කරලා තිබෙනවා. Then they cried out to the Lord in their trouble and he saved them out of their distresses. එවිට ඔහු තමන්ගේ විපතේදී ස්වාමින් වහන්සේට මොරගසති උන්වහන්සේ ඔවුන්ගේ විපත්ති වලින් ඔවුන් ගලවනසේක. If you read the context of this, speaking about God's people, the Jews. මෙතන කතා කරන්නේ දෙවියන් වහන්සේගේ සෙනඟ පිළිබඳවයි. And they thought it was not important to study the word to retain the knowledge of God. ඔවුන් හිතුවා දේ වචනය අධ්‍යයනය කිරීම ඒ දැනුම තබා ගැනීම වැදගත් නැහැ කියලා. And they thought they don't have time. Even today, many people have no time for the Bible. ඔවුන් හිතුවා ඔවුන්ට කාලය නැහැ කියලා. අද දවසෙත් බොහෝ අයට දේව වචනය උදෙසා කාලය නැහැ. They say, Pastor, I'm so busy. I have no time. ඔවුන් කියන දෙයක් තමයි, Pastor, මම ඉතාමත් කාර්ය බහුලයි මට. I have no time to come to church. I'm so busy. ඉරිදා දවසේ සභාවට එන්න මට වෙලා නැහැ. මම ඉතාමත් කාර්ය බහුල කෙනෙක්. And the Bible says, then they cried out to the Lord. බයිබලයේ කියනවා එවිට ඔවුන් දෙවියන් වහන්සේ කෙරෙහි ඔවුන් මොර ගැසුවා. Why is that? Because they didn't retain the knowledge of God. Now they are in trouble and they are crying out to God. දෙවියන් වහන්සේ පිළිබඳ දැනුම ඔවුන් රඳවා තබා ගත්තේ නැහැ. දැන් ඔවුන් විපත්තියේදී දෙවියන් වහන්සේ කෙරෙහි මොර ගැසෙනවා. And the Bible says God was merciful. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ ඔවුන් කෙරෙහි කරුණාව දැක්වා. Now look at verse 20. 20 වෙනි පදයේ දැස බලමු. He sent his word and healed them and delivered them from all their destructions. උන්වහන්සේ ස්වකීය වචනය එවා ඔවුන් සුවකොට ඔවුන්ගේ විනාශ වලින් මුදා හරිනසේක. So how did God save them? කොහොමද දෙවියන් වහන්සේ ඔවුන්ව මුදවා ගත්තේ? How did God take them out of trouble? ඔවුන්ගේ විපත්ති වලින් කොහොමද බේරා ගත්තේ? By sending his word. Hallelujah. උන්වහන්සේගේ වචනය එවීමෙන්. Hallelujah. Hallelujah. It is by the word of God. දේව වචනය කරන කොටගෙනයි. The word of God has the power to take people out of trouble and distress. දෙවියන් වහන්සේගේ වචනයේ බලය තිබෙනවා මිනිස්යා ඔවුන්ගේ විපතෙන් එළියට බේර ගන්නට. God sends his word when he wants to help someone. He gives his word. Hallelujah. යම් කෙනෙකුට උපකාර කරන්න අවශ්‍ය විට දෙවියන් වහන්සේ උන් වහන්සේගේ වචනය එවනු ලබනවා. This is so important to understand. මේක වැදගත් තේරුම් ගන්න. You know, many people when they're in trouble, they want to get prayer. Pray for me, pray for me, pray for me. බොහෝ අය අමාරුවේ වැටුනහම ඇවිල්ලා යාඥා ඉල්ල ගන්නවා. අනේ මට යාඥා කරන්න, යාඥා කරන්න. So they're collecting prayers. They are prayer collectors. They think if I collect a lot of prayers, something good will happen to me. ඔවුන් යාඥා එකතු කරමින් එහෙම එහෙ යනවා. ඔවුන් හිතනවා මම වැඩිපුර යාඥා එකතු කරොත් මොනවා හරි යහපතක්. Oh, Pastor Roshan, pray for me. Your prayer is very powerful. Pastor Roshan mata yaaknya karanna obage yaaknya vithamat balavat kiyala call karanawa. But he sends his word and rescues us. Unwahanse wachanaya evala apiwa muda harinawa. You know, some people when they fall into trouble they say, why did this happen to me? Samahara aya amaru wetunahama kiyana ai mata me de une. Even the other day somebody I was ministering, he said, why did this happen to me? Why me? මම යම් කෙනෙකුට සේවය කරමින් හිටියා. එක දවසක ඔහු මගෙන් ඇහුවා, ඇයි මට මේ දෙන්නේ? I'm a good person. මම මේ යහපත් කෙනෙක්. I'm very good. මම යහපත් කෙනෙක්. I help people. මම බොහෝ අයට උපකාර කරනවා. When many people have trouble, I give money when people and මනුෂ්‍යයන්ට අවශ්‍යතාවයන් වුණාම සල්ලි දෙනවා. No, why did God punish me like this? ඇයි දෙවියන් වහන්සේ මට මේ ආකාරයෙන් දඬුවම් දුන්නේ? Number 1, God does not punish people. ප්‍රථම දේ තමයි දෙවියන් වහන්සේ කවදාක්වත් කාටවත් දඬුවම් දෙන්නේ නැහැ. In Hosea chapter 4 verse 6 says, my people perish because of the lack of knowledge. Hosea 4:6 කියනවා මාගේ සෙනඟ විනාශ වන්නේ දැනුම මදිකම නිසා. My people are destroyed for the lack of knowledge. මාගේ සෙනඟ දැනගන්ම නැති කමින් නාස්ති වී සිටිති. For the lack of spiritual understanding. ආත්මික තේරුම් ගැනීම නැති නිසා. Not because of the devil. යක්ෂයා නිසා නෙවෙයි. It doesn't say my people are destroyed because of the devil. මාගේ සෙනඟ විනාශ වෙන්නේ යක්ෂයා නිසා කියලා මෙතන කියනවා. The devil has been defeated already. යක්ෂයා දැනටමත් පරාජිතයි. It even doesn't say my people are destroyed because they have not prayed enough. මාගේ සෙනඟ විනාශ වන්නේ ඔවුන් යාඥා කරලා නැති නිසා කියලා මෙතන කියන්නේ නැහැ. But because they lack the understanding of God's word. දෙවියන් වහන්සේගේ වචනේ ආත්මික තේරුම් ගැනීම නැති නිසායි සෙනඟ විනාශ වන්නේ. Hallelujah. Hallelujah. They have not understood the spiritual laws and principles that govern this world. මේ ලෝකයේ පාලනය කරන ලබන ආත්මික ප්‍රතිපත්ති මිනිසයා තේරුම් අරගෙන නැහැ. If you look at the physical world, there are laws that govern the physical world. ඒ භෞතික ලෝකයේ දේශ බැලුවොත් ඒ භෞතික ලෝකයේ ක්‍රියා කරන යම් යම් න්‍යායන් තිබෙනවා. But there are also spiritual laws and principles. In fact, they govern the physical. ඒ වගේම ආත්මික ප්‍රතිපත්ති න්‍යායන් තිබෙනවා. ඒ ආත්මික න්‍යායන් තමයි මේ ලෝකයේ න්‍යායන් පවා පාලනය කරනු ලබන්නේ. And if you're ignorant of them, ඒවා ඔබ නොසලකා හැලුවොත් and you will have to pay the consequences of it. Evita obata milaya geyanna wenawa. Hallelujah. Hallelujah. So the Bible says this message, this word of God, it has the ability to do what it says. Bible e kiyana dewak thamai me pani vidya karana kotagena ehi eyata kiya athi de karannata hakiyawa thibenawa dewa wathin. This is the most powerful thing about the word of God. දේ වචනේ පිළිබඳ ඇති බලවත්ම කාරණාව මෙයයි. It has the power, the potency to do what it says. දේ වචනේ ධාරිතාවය තිබෙනවා, බලය තිබෙනවා එහි කියා ඇති දේ ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරන්නට. It will do what it talks about. වචනේ කතා කරන දේ ඒ ආකාරයෙන්ම වචනේ ක්‍රියා කරනවා. If it is about healing, සුවය පිළිබඳ නම් it will do what it talks about. ඒ සුවය පිළිබඳ කතා කරන දේ දේව වචනේ උන්වහන්සේට කරන්න පුළුවන්. If it's about financial prosperity and success in life. ආර්ථික සඵලත්වය වෙන්න පුළුවන් ජීවිතයේ සාර්ථකත්වය නම්. Everything you want to know about financial prosperity it is in the word. ආර්ථික සඵලත්වය පිළිබඳ ඔබට යම් දෙයක් දැනගන්න අවශ්‍යද ඒ දේ දේව වචනේ අන්තර්ගතයි. But you must welcome the word of God into your spirit. නමුත් ඔබගේ ආත්මයට ඔබ දේව වචනය පිළිගත යුතුමයි. Don't be too busy that you don't have time for God and his word. ඔබ වඩා කාර්ය බහුල වෙන්න එපා. ඔබට දේව වචනයටත් උන්වහන්සේටත් කාලය දෙන්න නැති වෙන්න. Some people say, "Pastor, I go to church sometimes when it's convenient for me." සමහර අය කියන දෙයක් තමයි, "Pastor, මට whenever I can," they say. They don't say convenient. මට පුළුවන් හැම වෙලාවකම මට පුළුවන් විට පමණක් මම සභාවට යනවා. So that means you go only when you are in it's convenient for you. ඒ කියන්නේ ඔබ සභාවට යන්නේ ඔබට පුළුවන් කොට විතරයි. So you have not given priority to God and his word. ඒ කියන්නේ ඔබ දෙවියන් වහන්සේගේ වචනයටත් උන්වහන්සේටත් ප්‍රථම ස්ථානය මූලික ස්ථානය. Another person the other day told me, "I go to this church, it starts at 7 and it finishes at 8 o'clock. That is very good for me." තවත් කෙනෙක් මට කියපු දෙයක් තමයි මම මේ සභාවට යනවා පාස්ටර් ඒ 7ට පටන් අරගෙන 8ට ඉවර වෙනවා ඒක තමයි මට හරියන සභාව. God bless him, but he's making the church or the word of God convenient according to him, so he's not receiving what God wants him to receive. E putgalaya tamange suwa pahasuwa anuwa tamai deva wachaniya laba ganima thora ganni. Hallelujah. Say I will not be like that. Oba kiyanne mama e wage wenne ne. Word of God is important for me. E wachane mata ithamathma wedagai. It is life for me. Hallelujah. E mata jeevanaya gena denawa. Hallelujah. It is my promotion. Hallelujah. E mage mata usaswima gena denawa. Every time I listen to the word I am promoted. Asana hama avasavakama mama usaswima labanawa. Hallelujah. Hallelujah. You know, John 3:16, we all know this scripture. God so loved the world that he gave his only begotten son, that whosoever believeth in him shall not perish but have everlasting life. යොහන් 3:16 කියනවා දෙවියන් වහන්සේ මේ ලෝකයට එතරම් ප්‍රේම කරා උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා දෙන තරම් උන්වහන්සේ කෙරෙහි යම් කෙනෙක් විශ්වාස කරනවද එම විශ්වාස කරන පුද්ගලයා විනාශ නොවි සදාකාල ජීවනය ලබනවා. Now the word there eternal life. එතන සදාකාල ජීවනය කියන වචනය again is zoe. එතන zoe කියන ග්‍රීක වචනය. Again the translators could not find it, so they said eternal life. පරිවර්තකයන්ට වචනයක් නිවැරදි පරිවර්තනය ලබා ගන්න බැරි වෙච්ච නිසා සදාකාල ජීවනය කියලා ලිව්වා. So when you look, I remember as a little boy or as a teenager I read this scripture. තරුණ කාලේ මම මේ බයිබල් පදය කියවනකොට. So when I read eternal life, I said that's far away. I don't have to worry about it now. සදාකාල ජීවනය කියන වචනය මම එතන කියෙව්වහම මම හිතුවා අපෝ තව කල් තිබෙනවා මට ඒ ගැන හිතන්න අවශ්‍ය නැහැ දැන් කියලා. So it is speaking about life after death. I'm still young. Let me live my life the way I want. මමත් හිතුවේ මෙතන සදාකාල ජීවනය කියලා කතා කරන්නේ ඒ මරණයෙන් පසු ජීවිතය ගැන තව කල් තියෙනවනේ මම දැන් මගේ ජීවිතය සතුටින් ගත කරනවා කියලා හිතුවා. But what it means is the life of God that we can enjoy here 24/7 every day of our life. සදාකාල ජීවනය කියන එකෙන් අර්ථවත් වන්නේ මේ ලෝකේ අපි ගත කරන ජීවිතයයි පැය 24 තුල ඉතා රසවත් අනර්ග ජීවිතයක් අපි භුක්ති විඳිනයි. It is the very life of Christ, the Christ life in us. Hallelujah. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවනය අපි තුල ක්‍රියා කිරීමයි. So when somebody receives Jesus, believes in Jesus, the life of God is imparted into his spirit. යම් කෙනෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ විශ්වාස කරන කල ඒ දෙවියන් වහන්සේගේ ජීවනය ආභාෂයක් ලෙස එම පුද්ගලයා ලබනවා. This is the miracle. This is the biggest miracle. මේ තමයි ලොකුම හාස්කම්. This is why Jesus came to give. යේසුස් වහන්සේ පැමිණියේ මේ දේ අපිට දෙන්න. That person in a minute, his spirit is made alive and he is awakened to the fatherhood of God. ඒ පුද්ගලයා එක ක්ෂණයකින් ඔවුන්ගේ ආත්මය ජීවනය ලබනවා පියාණන් වහන්සේ වෙතට. He is awakened to the fatherhood of God. He begins to see God as his father. Amen. ඒ පියාණන් දෙවියන් වහන්සේ ඒ පුද්ගලයා පියාණන් ඔහුගේ පියාණන් වහන්සේ වගේ දකිනවා. No religion calls their God father. කිසිම ආගමක ඔවුන්ගේ දෙවියන් වහන්සේට පියා කියලා ආමන්ත්‍රණය කරන්නේ නැහැ. It is only Jesus who brought us to the Father that we could cry out Abba Father, Daddy. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි අපිව උන්වහන්සේගේ පියාණන් වහන්සේ වෙතට අපිව ගෙනනු ලැබුවේ අපිට එවිට උන්වහන්සේව විශ්වාස කරන කල අබ්බා පියාණනි කියලා උන්වහන්සේට මොරගසන්න පුළුවන්. Jesus when he taught people to pray he said pray like this father amen father in heaven yesus wahanse senagata yaagnya karana aakarya pilibanda uganwana kota me aakarayen yaagnya karanna kiywa aadara piyanani hallelujah next time you pray father I thank you ilanga paro oba yaagnya karana kota oba kiyanna piyanani mama oba wahanseta stuti karanawa when you do that he is ready to answer your prayer amen oba ede karana kota උන්වහන්සේ සූදානම් ඔබගේ යාඥාවට පිළිතුරු දෙන්න. You don't have to beg to God and say, you know, give me please, please. You say, Father, thank you that you have all given me all things. ඔබ දෙවියන් වහන්සේගෙන් බගපත්ව ඉල්ලන්න අවශ්‍ය නැහැ. ඔබ නිසකව කියන්න, අබ්බා පියාණනි ඔබ වහන්සේ මට සියල්ල දී ඉවරයි. The other thing that happens is God will fill your heart with love. අනිත් දේ තමයි සිදුවන උන්වහන්සේ විශ්වාස කරන කල උන්වහන්සේ ඔබගේ හදවත ප්‍රේමයෙන් පුරවනවා. The love of God will begin to flood your heart. දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබගේ හදවතේ ප්‍රේමය. You will be able to love your fellow brothers and sisters and love the impossible people as well. ඔබ එවිට ඔබගේ සහෝදර සහෝදරියන්ට පමණක් නෙවෙයි ඔබට ප්‍රේම කරන්න අමාරු අයට පවා ප්‍රේම කරන්නට ඔබට හැකියාව ලැබෙනවා. Hallelujah. When you come to church you begin to love one another. සභාවට පැමිණියහම ඔබ එකිනෙක කෙනාට ප්‍රේම කරන්න හැකියාව ඔබට ලැබෙනවා. Irrespective of you know the background that person is. ඔවුන්ගේ පසුබිම කුමක් වුවත්. You know in our church the Lord in my early days said I want Sinhala, I don't want you to have English service, Sinhala service and segregate people. Mage seve thula e mul kalema deviyan wahanse kiyapu deyak thamai senaga wen karanna awashya naha meka ingreesi deva meha meka sinhala deva meha kiyala. We are all one in Christ Jesus. Hallelujah. Wahanse thula api ekkene. Hallelujah. So the life of God is now inside of me. දෙවියන් වහන්සේගේ ජීවනය මා තුලයි. Say the life of God is in me now. ඔබ කියන දෙවියන් වහන්සේගේ ජීවනය මා තුලයි. The life of God is in me now. දෙවියන් වහන්සේගේ ජීවනය මා තුලයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You know, some people ask this question from God. There are people who ask many questions about God. Sometimes you talk to them about God, they are very silent. But they have so many questions. And arguments. And if you can, bring out that argument in them, you can help them. ඒ තර්ක එළියට ගෙනාවොත් ඔවුන්ට උපකාර කරන්න පුළුවන්. You know, that's what I do when I share the gospel with someone. යම් කෙනෙක් එක්ක සුවාරංචිය බෙදා ගන්නකොට මම ඒ දේ තමයි කරන්නේ. The other day somebody asked me, why is God not doing anything about, poor people and sick people? එක දවසක යම් කෙනෙක් මගෙන් ඇහුවා, ඇයි දෙවියන් වහන්සේ රෝගී අය නැත්නම් දුගී අය පිළිබඳ මොනවා හරි කරන්නේ නැත්තේ? You know, why is not God doing something about the cancer hospital? ඇයි ඒ පිළිකා රෝහල ගැන මුකුත් කරන්නේ නැත්තේ? Now that's a very good question. හොඳ ප්‍රශ්නයක්. But the answer to that is in the gospel. එයට ඇති විසඳුම පිළිතුර තිබෙන්නේ සුභාරංචිය තුල. The good news is the answer to every man's problem. සුභාරංචිය තමයි හැම මිනිසයාගේ ප්‍රශ්නයට ඇති විසඳුම. It is a solution to the world. මේ ලෝකයට ඇති විසඳුම සුභාරංචියයි. So if you ask what is God doing, the answer is God has already done. ඔබ ඇහුවොත් දෙවියන් වහන්සේ කුමක්ද කරන්න කියලා පිළිතුර තමයි දෙවියන් වහන්සේ අපට විසඳුම දීලා ඉවරයි දැනටමත්. He sent his son. උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයා එව්වා. He is the answer to all man's problems and solutions. උන්වහන්සේ තමයි පිළිතුර නැත්නම් විසඳුම හැම මිනිසයාගේම අභියෝගයකම. It's just that we haven't taken time to read the Bible. එකම දේ තමයි අපි වෙලාව අරගෙන නැහැ වචනය අධ්‍යයනය කරන්න. God has already done for you everything that you need. He has done given you everything that you need. දෙවියන් වහන්සේ දැනටමත් ඔබගේ ජීවිතයට අවශ්‍ය සියලුම දේ දීලා ඉවරයි. In 1 Corinthians chapter 2 verse 12 is a very powerful scripture there. එක කොරින්තිය දෙවෙනි පරිච්ඡේදයේ 12 වන පදයේ ඉතාමත් බලවත් බයිබල් පදයක් තිබෙනවා. Now we have received. Everyone say we have received. Not the spirit of the world, but the spirit which is of God. නමුත් දෙවියන් වහන්සේ විසින් අපට දෙන ලද දේ අප විසින් දැනගන්නා පිණිස ලෝකයේ ආත්මය නොව දෙවියන් වහන්සේගෙන් වූ ආත්මය ලැබීමුව. The singular comes first. So it says that we have received not the spirit of the world. So that means there is a spirit of the world. මෙසානේ කියනවා අපි ලෝකයේ ආත්මය ලබලා නැහැ. ඒ කියන්නේ ලෝකයේ යම් ආත්මයකුත් තිබෙනවා. There's a spirit of the world. This Christmas time there's a spirit of the world. මේ නැත්තල් කාලේ ලෝකයේ ආත්මයකුත් ක්‍රියා කරනවා. But we have not received this. We have received the spirit of God. නමුත් අපි ලබලා තිබෙන්නේ දෙවියන් වහන්සේගේම ආත්මයයි. If you have received Jesus, the Holy Spirit is inside of you. ඔබ යේසුස් වහන්සේව පිළිගත් කෙනෙක් නම් සුදාත්මයන්න් වහන්සේ ඔබ තුලයි. And that that spirit was given so that we might know the things that God has freely given to us of God. දෙවියන් වහන්සේ විසින් අපට දෙන ලද දේ දැනගන්නා පිණිසයි මේ ආත්මය අපට දීලා තිබෙනවා. Did you see that? ඔබේ දේ දැක්කද? Is it freely given, not freely will give to you, freely given already. නොමිලේම දෙන්න යනවා නෙවෙයි දෙවියන් වහන්සේ විසින් නොමිලේම මේ දේ අපට දීලා ඉවරයි. See, when you study the Bible, you have to study the tenses. අපි බයිබලය අධ්‍යයනය කරනකොට අපි හොඳින් අධ්‍යයනය කළ යුතුයි ඒ අතීත වර්තමාන කාල. Things that are freely, that's an important word, freely, not because of your works, freely given to us of God. නොමිලේම දෙවියන් වහන්සේ විසින් අපට දී ඇති දේ. It's past tense. Hallelujah. අතීත කාලයේ. So the moment you receive Christ into your life, you have received everything that God came to give through Jesus Christ. ක්‍රිස්තුස් වහන්සේව අපි පිළිගත්ත ඒ මොහොතේම දෙවියන් වහන්සේ මේ ලෝකයට පැමිණෙන ඒ සියලුම කාරණා අපි ලබලා ඉවරයි. There are many blessings and benefits. බොහෝ ආශිර්වාද වාසි තිබෙනවා. Only if you knew those benefits and blessings you could walk in them and enjoy them. ඔබ ආශිර්වාද දැනගත්තොත් පමණයි ඒ තුල අපට ගමන් කරන්න පුළුවන් ඒ දේ භුක්ති විඳින්න පුළුවන්. If you do not know you will walk in ignorance. ඔබ ඒ දේ දැනගත්තේ නැත්නම් ඔබ නොසලකිලිමත් කමින් හැසිරෙන්න යනවා. For example, if you are just living hand to mouth, as they say. Oba nikang obage avashyatha ithamatma amaruen ishta karagena jeevath wenawa nam. Let's say somebody, you know, suddenly you inherit a lot of money, maybe 100 million rupees somebody has put in your bank. හිතමු එක පාටම යම් කෙනෙක් ඇවිල්ලා ඔබට මිලියන 100ක් ඔබගේ බැංකු ගිණුමේ දමනවා. But if you are not checked your bank account, you're because you know there's no money in that. නමුත් ඔබ හිතනවා අනේ මගේ බැංකු ගිණුමේ සල්ලි නැහැනේ. ඔබ ඒ දේ විපරම් කරලා බලලා නැත්තම්. What will happen? You'll be struggling, but yet there is money available for you to have a good life. ඔබගේ බැංකු ගිණුමේ මුදල් තිබුණට ඔබ ජීවිතේ පොරබදමින් ජීවත් වෙනවා. මන්ද ඔබ දන්නේ නැති නිසා බැංකුවට මුදල් ආවා කියලා. But the day you come to know of it, නමුත් ඔබ දැනගත්ත දවසේ there's something that is going to happen to you. මොනවා හරි දෙයක් ඔබ තුල සිද්ධ වෙනවා. You will be very excited about it. ඔබ උද්‍යෝගිමත් වෙනවා. You will check it out. We first make sure that is accurate. ඔබ ඒක චෙක් කරලා සෝදිසි කරලා බලනවා මේක ඇත්තටම තිබෙනවද? And then you will make plans. You will now want to know how you can get hold of that money. ඊට පස්සේ ඔබ සැලසුම් කරනවා දැන් කොහොමද මේ මුදල් මට ලබා ගන්න පුළුවන්? It is the same in the things that Jesus have come to give us. Jesus Christus වහන්සේ මේ ලෝකයට අපිට යම් දෙයක් දෙන්න ආවද ඒ දේ අපි ලබා ගන්නෙත් ඒ ආකාරයෙන්. Hallelujah. Hallelujah. If you don't know it, you will not enjoy it. ඔබ ඒ දේ දැනගත්තේ නැත්නම් ඔබට ඒ දේ භුක්ති විඳින්නට බැහැ. In James chapter 1 verse 18. යාකොබ් පොතේ 1:18 වන පදේ. Now this scripture is so powerful. ඉතාමත්ම බලවත් බයිබල් පදයක්. Every scripture is powerful, but this is very powerful. හැම බයිබල් පදයක්ම බලවත් මේක ඉතාමත්ම බලවත්. Of his own will beget he us with the word of truth that we should be a kind of first fruits of his creatures. අප උන්වහන්සේගේ මැවිලි වල නාඹුල් ඵල විශේෂයක් වන පිණිස තමන්ගේම කැමැත්ත ලෙස සත්‍යතාවේ වචනෙන් අප ඉපද වූසේක. Now look at that scripture. Let's read it again. Of his own will, that is God saying, of his own will beget he us. Unwahansege kamattenma. Now the word beget means to give birth. Metana e kiyanne apiwa apata upata dimata. Dogs give birth to puppies. Ballan e balu patuwanta upata denawa. Humans give birth to babies. Manushyan මනුෂ්‍ය ආත්ම වලට උපත දෙනවා. Now God is saying of his own will beget he. So God gave birth to us. When you were born again, God gave birth to you. දෙවියන් වහන්සේව අපි පිළිගත්තාම උන්වහන්සේ අපට උපත දෙනවා. Did you see that? ඔබ ඒ දැක්කද? So if humans give birth to babies, what does God give birth to? මනුෂ්‍යයන් ඒ මනුෂ්‍ය බබාලට උපත දෙන ආකාරයටම දෙවියන් වහන්සේ මොන දෙයකටද උපත දෙන්නේ? Think about it. ඔබ ඒ ගැන හිතන්න. With the word of truth. ඒ සත්‍යතාවයේ වචනය කරණ කොටගෙන. He gave birth to you and to me by his word. ඔබටත් මටත් උන්වහන්සේ උපත දුන්නේ වචනය කරණ කොටගෙනයි. When you heard the gospel, you believed in the message of the gospel. ඔබ සුභාරංචිය ඇසුවහම ඔබ ඒ පණිවිඩය විශ්වාස කරා. And the word, the message, the word, the gospel gave birth to your spirit. You became a new creation. Hallelujah. ඒ සුභාරංචිය ඔබගේ ආත්මයට නව ජීවනයක් දුන්නා. ඔබ නව මැවිල්ලක් බවට පත් වුණා. Hallelujah. Hallelujah. And you became a God kind of person inside of you. ඔබ ඇතුළාන්තයේ දෙවියන් වහන්සේ ආකාර පුද්ගලයෙක් වුණා ඔබ. Now look at that, comma, that we should be. Now it's explaining what kind of life this new birth has given you. We navata upadane wima tulin apata mona akara jeevanayak labila athida kiyala metena vigraha karanawa. That we should be a kind of first fruits of his creatures. Unwahansege mavili wala naambul phala visheshayak wana pinisa. You must remember God is a creator and he has created creatures. අපි දැනගත යුතු දෙයක් තමයි දෙවියන් වහන්සේ විසින් තමයි අපිව මවනු ලබන්නේ. And he says a kind of first fruits. නාඹුල් ඵල විශේෂයක් වන පිණිස. It's speaking about a kind, a species, a class of these first fruits. උන්වහන්සේ මේ සානේ කතා කරන්නේ ඒ විශේෂ ගණයකට අයිති විශේෂ මනුෂ්‍ය කොට්ටාශයක් නැතුම් නැත්තං නාඹුල් ඵල විශේෂයක් වන පිණිස. First fruit. What is the first fruit? නාඹුල් ඵලය නැත්තම් ප්‍රථම ඵලය කියන්නේ කුමක්ද? When the Bible says first fruit, it means the first and the best. බයිබලයේ ප්‍රථම ඵල කියන එකෙන් අර්ථවත් වන්නේ හොඳම දේ නැත්තං යහපත්ම දේ. First and the best. Hallelujah. ප්‍රථම දේ වඩා යහපත්ම දේ. So when you were born again, you were born into a class. ඔබ නැවත උත්පාදනය වුණු විට ඔබ නැවත උත්පාදනය වුණේ යම් පන්තියකටයි. In that class is called the first and the best. That means top class. ඒ පන්තියට අපි නම් කරන්නේ ඒ හොඳම පන්තිය කියලා. විශිෂ්ට ගණයේ පන්තිය. Top class. Some people are looking at me whether I wrote the Bible. I didn't write the Bible. සමහර අය මන් දිහා බලනවා මම බයිබලේ ලිව්වා වගේ මම නෙමෙයි බයිබලේ ලිව්වේ. You go to the original Greek if you're not sure. ඔබට නිසක කමක් නැත්නම් මම කියන දේ ගැන ඔබ ග්‍රීක බයිබලේ හරවලා බලන්න. So this is God's creation by his own will. He gave birth to you and to me and he made us top class. Hallelujah. දෙවියන් වහන්සේ උන්වහන්සේගේම කැමැත්තෙන් අපට උපත දුන්නා අපිව ඒ විශිෂ්ට මට්ටමකට අපිව උපත දැම්මා දුන්නා. So this is why Jesus came. මේ නිසායි යේසුස් වහන්සේ පැමිණියේ. To make me top class. මාව ඒ උසස් ගණයට ගෙනෙන පිණිසයි. Hallelujah. Hallelujah. Not to keep make me third class. මාව තුන්වෙනි පන්තියට දමන්න නෙවෙයි උන්වහන්සේ පැමිණියේ. Hallelujah. Hallelujah. Now you need to choose which class you're going to be in. ඔබ තෝරා ගන්න අවශ්‍යයි ඔබ මොන පන්තියද ඉන්න යන්නේ. You go in a plane and you got a first class ticket. ඔබ ප්ලේන් එකක යනවා ගුවන් යානයක ඔබට ඒ පළවෙනි පන්තියේ ටිකට් පතක් ලැබෙනවා. But if you go and sit in the economy class. ඔබ ඒ තුන්වෙනි economy පන්තියේ නැත්තම් තුන්වෙනි මට්ටමේ වාඩි වුණොත් මොකද වෙන්නේ? Whose fault is it? කාගේ වැරද්දද? It is your ignorance. ඔබගේ නොසැලකිලිමත්කම. And the flight steward comes and says, "Sir, there's a seat for you in the first class." මෙත් මෙතන හොඳයි. මං ඔහෙ ඉන්න. ඒ ගුවන් යානයේ වැඩ කරන අය ඇවිල්ලා කියයි ඔබට ඒ ප්‍රථම පන්තියේ පළවෙනි මට්ටමේ පන්තියේ තිබෙනවා ආසනයක් වෙන් කළා. ඔහු කිව්වොත් නෑ මට මෙතන හොඳයි මම මෙතන ඉන්නම් කියලා මොකක්ද වෙන්නේ? You know, I'm like that steward telling you there is a top class there. Come. And enjoy it. මම අර ගුවන් යානයේ සේවය කරන එක්කෙනා වගේ ඔබට කියනවා ඔබට පළවෙනි පන්තියක් තිබෙනවා විශිෂ්ට පන්තියක් ඔබ එතෙන් ඒ ගණයට ඇතුල් වෙන්න ජීවිතේ ඔබ භුක්ති විඳින්න. But if you say no, let me be here. Then that is your choice. ඔබ කිව්වොත් මට නෑ මම ඉන්න තැන මට ඉන්න දෙන්න ඒ ඔබගේ තෝරා ගැනීමයි. But the day you realize the difference between the first class and the economy. ඔබ ඒ තේරුම් ගත්ත දවසේ ඒ ප්‍රථම පන්තියත් තුන්වෙනි පන්තියත් අතර වෙනස You put your chest forward and you go to the first class. ඔබගේ පපුව ඉස්සරහට දාලා ඔබ යාවි ප්‍රථම පන්තියට. And you will sit down like a king. Hallelujah. රජකෙනෙක් වගේ වාඩි වෙවි ඒ ප්‍රථම පන්තියේ. Hallelujah. Hallelujah. Are you getting what I'm saying to you today? මම කියන දේ ඔබ ලබා ගන්නවද? Hallelujah. Hallelujah. One last scripture and we close 2 Peter 1:4. දෙක පේත්‍රස් 1:4 වෙනවා. I'm talking about what Jesus came to give us. මම කතා කරන්නේ යේසුස් වහන්සේ අපට දෙන්න පැමිණිය දේ ගැනයි. Whereby are given us again given us and given unto us exceeding great and precious promises that by these that ye might be partakers of the divine nature. Hallelujah. ඒ කారణ කොටගෙන උන්වහන්සේ තමන් අනර්ග වූ ඉතා උතුම් වූ පොරොන්දු අපට දී තිබේ. එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍යකමෙන් නුඹලා ගැලවි ඒ පොරොන්දුව කారణ කොට දේව ස්වභාවයට පංගුකාරයන් වන පිණිසයි. Did you see that? ඔබේ දේ දැක්කද? That ye might be partakers of the human nature. Did you say that? After all we are human no? සමහර අය කියන අනේ අපි මනුෂ්‍යනේ that he may be partakers of the divine nature. Hallelujah. What is the divine nature? Mokakda divyamaya swabhavaya kiyala kiyanne? God's nature. Hallelujah. Deviyan wahansegema swabhavaya. This is too big. Hallelujah. If you have a religious mind, this is too big. You say, Pastor Roshan, what are you talking about? But you go home and meditate on this. ඔබ ගෙදර ගිහිල්ලා මේ පිළිබඳ මෙනෙහි කරන්න. The promises of God. දෙවියන් වහන්සේගේ පොරොන්දු. Which all fulfilled in Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඒ සියලු දේ ඉෂ්ට වෙලා. The Bible says in Jesus all the promises are yes and amen. බයිබලයේ කියනවා යේසුස් වහන්සේ තුල ඒ සියලු පොරොන්දු ඔව් සහ ආමේන්. And those promises are not for nothing. ඒ පොරොන්දු නිකම්ම නිකන් නෙවෙයි අපිට දීලා තිබෙන්නේ. It was to give us the God life. දෙවියන් වහන්සේගේ ආකාර ජීවිතය අපට දෙන පිණිස. And to give us the divine nature. ඒ වගේම ඒ දිව්‍යමය ස්වභාවය අපට දෙන පිණිසයි. This is why Christmas is so big. කිත්නේ නත්තල් ඒකයි මෙතරම් විශාල. That is why we celebrate Christmas. ඒක තමයි අපි නත්තල සමරන්නේ. Because we are celebrating Jesus Christ. යේසුස් වහන්සේව අපි සමරන නිසා. He came to give me that life. Hallelujah. වහන්සේ පැමිණියේ එම ජීවණය අපට දෙන පිණිසයි. I don't have to live poor anymore. Hallelujah. තව දුරටත් මම දුගී කමෙන් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. That's too late. If you are a child of God, it's too late for you to live in poverty. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඒ ආකාරයෙන් දුගීව ජීවත් වෙන එක ප්‍රමාද වෙයි. Unless you choose it. ඔබ ඒ දේ තෝරා ගත්තොත් මිස. Hallelujah. Hallelujah. He came to give me a divine nature. උන්වහන්සේ පැමිණියේ දිව්‍යමය ස්වභාවයක් මට දෙන පිණිසයි. I'm top class. Hallelujah. මම විශිෂ්ට පන්තියට අයිති. I belong to the first and the best. මම අයිති ඒ ප්‍රථම සහ වඩා යහපත් ගණයටයි. Get this into your spirit. ඔබගේ ආත්මයට ඔබ මේ දේ අතුල් කරගන්න. Get it into your spirit. ඔබගේ ආත්මයට මේ දේ අතුල් කරගන්න. It will take time for you to get into your spirit. වෙලාව යයි ඔබට මේ දේ ආත්මයට අතුල් කරගන්න. But start somewhere. නමුත් යම් තැනක ඔබ මේ දේ ආරම්භ කරන්න. Study the word. ඔබ වචනය අධ්‍යයනය කරන්න. You know, people study so hard to pass an exam and get a what are the exam? MBA and all these BAs and DDs, but this is the word that can really catapult you ඔබ වචනය හොඳින් අධ්‍යයනය කරන්න බොහෝ අය වෙහෙස වෙනවා මහන්සි වෙනවා පොරබදිනවා ඒ විවිධ උපාධි ලබා ගන්නට නමුත් දේව වචනය ඔබ අධ්‍යයනය කළා ඔබගේ ආත්මයට ලබා ගත්තනම් ඔබට මහිමාන්විත ජයග්‍රාහක ජීවිතයක් ලැබෙනවා. I'm not against degrees although I don't have even one. උපාධි වලට මම විරුද්ධ වෙන්නේ නැහැ. But God has given me a wife who has very good degrees. නමුත් දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරලා තිබෙනවා මගේ බිරිඳට හොඳම උසස්ම PhD උපාධියක් තිබෙනවා. But the greatest degree is the divine life and the life of God in us. මට තිබෙන උසස්ම උපාධිය තමයි මා තුළ ඇති දිව්‍යමය ජීවිතය. Let's stand to our feet and let's thank Jesus. Let's thank God for sending Jesus. අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. යේසුස් වහන්සේව අපිට එවුවා නිසා. The Bible says Jesus is an indescribable gift of God. බයිබලයේ කියනවා අපට විග්‍රහ කළ නොහැකි දෙවියන් වහන්සේගේ දීම නාවයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. In other words, you cannot explain who Jesus is with human words. වෙනත් වචන වලින් කිව්වොත් අපට යේසුස් වහන්සේ කවුද කියලා මනුෂ්‍ය වචන වලින් විග්‍රහ කරන්න. That's why we have to speak in tongues. The moment you say Jesus how wonderful, after a few minutes you have to speak rimo shatabara bobush. ඒක තමයි. You don't have enough words and your spirit will burst out in tongues. අපට උන්වහන්සේව විග්‍රහ කරන්න බැරි නිසා මනුෂ්‍ය වචන වලින් අපි අන්‍ය භාෂාවෙන් කතා කිරීම. Let's lift our hands and pray in tongues right now. අපේ දෑත් ඔසවලා just thank him. අන්‍ය භාෂාවෙන් කතා කරමු. What a glorious life he has given us. ස්තුති කරමි උන්වහන්සේ අපිට දීලා ඇති මහිමාන්විත ජීවිතය. Jesus came to give this life to us. යේසුස් වහන්සේ පැමිණියේ මෙම ජීවනය අපට. And now we are partakers of that divine nature. ඒ දිව්‍යමය ස්වභාවයේ පංගුකාරීත්වය දරන්න. We are not ordinary. Hallelujah. සාමාන්‍ය මනුෂ්‍යයන් නෙවෙයි. We are not just people who were sinners now forgiven And now we are okay by the grace of God. අපි පෞකාරයන්ව ඉඳලා අපිට සමාව දීලා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කරන කොටගෙන ජීවත් වෙන නිකම්ම නිකං අය නෙවෙයි අපි. We are more than that. Hallelujah. අපි ඊට වඩා වැඩි සෙනඟ. I got the life of God in me. දෙවියන් වහන්සේගේ ජීවනය. Come on, say I got the life of God in me. ඔබ කියන්න දෙවියන් වහන්සේගේ ජීවනය. Hallelujah. Hallelujah, I have the divine nature in me. Divyamaya swabhavaya mathulai. I'm glorious, I'm excellent, full of glory. Mama visishtai mahimen purnai. Come on, say it. Unless you say it, you can't have it. Say it. Oba me de math ekka prakash karana oba. You believe and say it. Oba hadavatin vishwas karala. As you believe in and say it, it will happen. Oba e de hadavatin vishwas karala muken prakash karana kota e de sith.